මට පැය භාගික කාලයක් සෙනෙක කතාවක් කරන්න තියෙනවා. අද මේ තමයි අනාත්මය. නිවැරදි අනාත්මය කියන්නේ ඉස්සෙල්ලා වැරදි ආත්මය තේරුම් ගන්න ඉන්න වෙනවා. පෙර ආත්මේ පැතුවාදෝ මේ ආත්මේ හමු වීදෝ. සමාජයේ ආත්මය කියන වචනේ පාවිච්චි කරන්නේ ජීවිතේට. ලබන ආත්මේ මේ ආත්මේ. ඒක සිංහලෙන් ජීවිතයේ අවුරුදු 60-70ක 80ක ජීවිතය හඳුන්වන්න දෙදොකු බලයක්. ආත්මයක් නැහැ කියන එක නෙවෙයි අනාත්ම කියලා කියන්නේ. මේ ආත්මය සිංහලෙන් ඔය ආත්ම කතාවක් නෙවෙයි බුදු සමයේ තියෙන්නේ. බුදු සමයේ තියෙන්නේ සංස්කාරයන්ගේ ආත්මය, සංස්කාරයන්ගේ අනාත්මය. ඒක ආත්ම සහ අනාත්ම. එතකොට තියෙන්නේ සංස්කාරවල. අනාත්ම දකින්න ඉස්සර වෙලා ආත්ම කොට ගන්නවා කියන එක දැනට කරලා තියෙන වැඩක් මේ අය. ඒක එහෙම නොකරන එකට අනාත්ම කියන්නේ. හින්දා ආත්ම කොට ගන්න එක තේරුම් ගන්නකො. මොනවද ආත්ම කොට ගන්න කියලා. හොඳයි. දස සංඥා වලට යන්න. අනිත්‍ය සංඥා. ඊළඟට අනාත්ම සංඥා. අනාත්ම සංඥා කියන එකේ පෙන්වන්නේ ජීවිතයේ ආත්මයක් නැහැ කියලාද? අහිංසක අම්මලාගේ ශරීරය කොටස් දෙකකට බෙදාන බෙදාන ගිහින් වෙන් කරනවා හිතින්. ඊට පස්සේ කෙස්වල වම්මල නියවල ආත්මයක් නැහැ නේද මේකේ ආත්මයක් නැහැ කියලා බලනවා හරි වගේ පේනවා. අහ බුදුරජාණන් වහන්සේගේ බැලීම ඔය ඇහැට බලන බැලිල්ලක් නෙමෙයි. යදා පඤ්ඤාය පස්සේ. ඔය මේ කතා අයන් දම්මෝ පඤ්ඤාවන්තස්ස. අඥාවන්තයින් සඳහායි. ඒ කාරණා එනිසා අපි අර පාලියෙන් තියෙන තැන බලන්න මොනවද අනත්ත කියලා කියන්නේ. ඒ තමයි බුදුන් වහන්සේ කියන්නේ චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රස අනත්තා කාය අනත්තා පොට්ටබ්බෝ අනත්තා ධම්මෝ අනත්තා මනෝ අනත්තා ඉතිමේසු අජ්ජත්තික බාහිර ආත්මේසු අනත්තානුපස්සී විහෙරති. මේවා දැනගෙනද ඔය ආත්මය කියලා කතා කරන්නේ මනුස්ස ජීවිතේට? අජ්ජත්තික බාහිර ආයතනේසු ඇතුළත සහ පිටත ආයතන 10ක් 12ක් තියෙනවා. ඒ 12ට සම්බන්ධ දේවල් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ තේරුම් ගැනීම අනාත්ම, මිනිස්සුන්ගේ පිළිගැනීම ආත්ම. නම් ආත්ම කොට ගන්නවා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. මොකද්ද ආත්ම කොට ගන්නවයි කියලා කියන්නේ? දැන් මේ 12 තුල කතා කරන්න එපායි. ඔය 12 තුල කතා කරන 12 තුල කතා කරන්නේ නැතුව කියන බණ උගන්නන අනාත්මයක් කොහොමද ධර්මයක් වෙන්නේ? ආත්මයක් අනාත්මයි ආත්මයක් නැහැ කියලා කවුරු හරි මෝඩෙක් උගන්නනවා. ඒ වගේ කියයි. චක්කු රූපං සෝත සද්ද මේවා අපි ඔය ඉගෙන ගත්ත සිංහල භාෂාවෙන් උගන්නන අර්ථයෙන් අරන් හරියන්නේ නැහැ. සෞඛ්‍ය විද්‍යාවේ අර්ථයෙන් අරන් හරියන්නේ නැහැ. අවිධර්මයේ කියන එක මේ අභිධර්මයේ මම කතා කරන්නේ. චිත්තසාරික රූප නිබ්බාන ගණන් කරන අභිධර්ම නෙමෙයි අපි ළඟ සිදු වෙන්නා වූ සැබෑ අභිධර්මය. එතකොට ඇහැ තියෙනවා නෙවෙයි ඇහැ අලුතින් හැදෙනවා. රූපයක් පේනවා නෙවෙයි රූපය එකට ගැටෙනවා. මේ මොහොතේ මේ සියල්ල හැදී රූපේ ගැටි අර කැමරාවකින් පින්තූරයක් ගන්නකොට ක්ෂණික ආලෝකයේ හරගෙන පින්තූරය හැදලා නිවිලා යන්නේ. ඉවර කරපු ගමන් පින්තූරේ ආලෝකයේ සෙවනැල්ලක් හැදෙනවා, පින්තූරේ වැටෙනවා, මේ මොහොත ඔෆ් වෙනවා. කිවිලා දේශණයකින් සිදු වෙන්නේ. කාෂේ විවෘත කරන ගමන් ආලෝකය යමන් කරලා ආලෝකයෙන් අර ප්‍රයාපටයේ ඉච්චලා ගන්න ආලෝකයේ ඒ වෙනකොට සෙවනැල්ලක් හැදෙනවා. ඒ ක්ෂණික නේද? ඒක නම් කියන්නේ නැහැ. ඔක ඇස. ඇස කියන්නේ ඔපිට පැත්තෙන් තියෙන ඇහි පිල්ලම් හරි ඇහි බැම හරි අක්ෂි ගෝලේ හරි අක්ෂි පාචය හරි නෙමෙයි. මේ ටික මිනිස්සුෙකුට තියෙන මරණ නමත්. නමුත් පේන්නේ නැහැ නේ. මේ පණ කියන තේනකොට නැත්තම් මේ නාම ජීවිතයෙන් රූප ජීවිතයේ ශක්තියක් තියෙනවා මේ අපවත්තන්ට තියෙනකොට ඇස තුල පවතින අරමුණ ගන්න පුළුවන් හැකියාව. ඒක ඇහි ඇතුලේ අපිනං චක්ක ප්‍රසාදේ කියනවා නිර්විද්‍යාව තුලින් ගත්තොත් එහෙම ඒකට වචනයක් පාවිච්චි කරනවා. දැන් මට මතක නැද්ද මන් දන්නේ ඇතුළත පාවිච්චි කරන කතා කරන වචනයක්. ඒ ප්‍රසාදයට අරමුණු ගන්න පුළුවන් හැකියාව. එතකොට ඒ තමයි ඇස. ඇස අර කැමරාවට විරුද්ධ වෙලා වැහෙනවා වගේ ඇස මේ මොහොතේ මේ මොහොතට අරමුණට ඉපදිලා නැතෙනවා. ඒ නිසා තමයි ඇස නැතන නිසා තමයි කන්න සබ්දයකට අරමුණ වෙනකොට ඒ ඇහැ නැහැ. අර ඇහැ මෙල්ල ඉවරයි. ආලෝකයට කැමරා ශාස්ත්‍රයේ විරුද්ධ වෙනවා වගේ මේ ඇසට ඉදරින් තියෙන රූපයක ඉදරින් තියෙන රූපයේ බිම්බය ආලෝකය වැටිලා ඔය වගේම එකක් ඇසේ මේ දෘෂ්ටි විතානේ කියන වචනේ අතම මේ ප්‍රසාදයේ ගාව යටිපැත්තට හැදෙනවා. උඩට ඉතලේ ගහලා හැදුවොත් එහෙම ඊට පස්සේ පොළවේ ඇහි ඇතුළේ දින යටට ඉතලේ හැදිලා යටි කුරුකට බිම්බය කියලා කියනවා. මේ ප්‍රතිබිම්බේ නැතුව ලෝකේ දින කිසිවක් බලන්න බෑ අපට. බාහිර ලෝකේ තියෙන දේවල් අන්නේ ප්‍රසාදයටයි අර ප්‍රතිබිම්බයටයි තමයි එසයි රූපයයි කියන්නේ. එස පට වියාපෝ තේජෝ ආයුධ. එතකොට රූපේ පට වියාපෝ තේජෝ ආයුධ. එතකොට මෙතෙන්ද එනදී එස ආත්ම කොට ගන්නවා. රූපේ ආත්ම කොට ගන්නවා. ඉදිරියෙන් තියෙන රූපය ගන්නකොට තමයි අපි කියනවා ඉදිරියෙන් තියෙන රාශියෙන් මේ ඇතුලේ තියෙන රූපයට රූප රූපය කියනවා. ඔය අවිධර්මයේ ප්‍රසාදයයි ගෝචර රූපය කියන්නේ ඔකට. එහෙම උගන්වන්නේ නැහැ පොත්. ඒ වුණ දෙයක් නැති නිසා. ගෝචර රූපය කියන්නේ ඉස්සරහ තියෙන කියලා උගන්වන්නේ. ගලපන බලන්න බටහිර රූපයට ගලපන්න පුළුවන් කියලා. අවිධර්මයේ ඔබ අටහිර රූපයකට බෙදෙනවා. බදලා ආහාරයෙන් ගන්නහර පටවියාපෝ තේජෝ මහා භූත කියලා කියනවා. මහා භූත නිසා ශරීරය තුළ උපදින රූප 24 උපාදාය රූප. ගහම් පිට තියෙන්න බෑ නිතර රූප 24ම තියෙන්න ඕන ශරීරේ. ගෝචර රූපේ කියන්නේ ඉතරින් තියෙන මිනිස්සෙක් නම් කොහොමද ඒක එතකොට අර 8 රූපේ 24කට ආйти වෙන්නේ? මේක තේරුම් ගන්න මොලයක් නැද්ද අපි දරුකාරින්ද? ඒ නිසා ඒකේ උදව්වෙන් අර පහළ වෙන බිම්බය, පටි බිම්බය ඒක තමයි ගෝචර රූපය. අන්න ඇසත් රූපයක්. ඇසත් රූපයක්. අපව මේ රූපේ මමයේ මම රූපේ රූපේ තුල මායත මාතුල රූපයත. අන්න ආත්ම කියන්නේ ඒක තමයි. ඒ විතරක් නෑ රූපය හතුරා, මිතුරා, හොඳ කෙනා, නරක කෙනා. අන්න රූපේ ආත්ම කොට ගන්නවා. ඇස ආත්මයි රූපත් ආත්මයි. චක්කුම් අත්තා රූපං අත්තා. පොතක් දෙන මනුස්සයාට. සෝතං. සෝතනුත්තර වගේ එකක්. ඔය බාහිර තියෙන කම්පෙත්තෙන් අල්ල උරුවරට ගහන්න පුළුවන් එකක්. නමුත් කන කියන්නේ ධර්මයේ කන ඇතුලේ තිබෙනා වූ ශබ්දයේ අරමුණු ගෝචර කරගන්න පුළුවන් සෝත ප්‍රසාදේට. එතන පහළ වෙන පස්ස චෛසිකයේ තමයි ශබ්ද රූපේ කියන්නේ. බාහිර තියෙන එක නෙමෙයි. මට මතකයි මම මගේ ළමා කාලේ දවසක් ගමේ ඈත තියෙන ගල් දෙකක් අතරදී අයියෙන් කතා කළා. එයා කච්චට හැදුණා. ටිකක් කලින් වල ගල පැත්තේ මගේ කටහඬ මට ඇහෙනවා. මම අයියෙන් කතා කළොත් මේ ආලෝ ගමන් කරලා මේ ශබ්ද තරංගේ ගලේ වදිනවා. එතනම මා පහ වෙනවා. ආවම වෙනකොට මට පාස්සෙන් දෙහෙන්නේ ගල ගාව. මගේ කකට අර නෙමෙයි. බලන්න බලමු කියලා කරවලා. ඒ වගේ ඒ ගුවන් ඥානයේ සද්ද ඒ තියෙන එක නෙමෙයි. අපේ සිතේ පහළ වෙන චෛසිකේනෝයි අපට ඇහෙන්නේ. ඒක තමයි ශබ්ද රූපේ. බාහිරව එන්න බෑනේ ප්‍රසාද ප්‍රසාද පහයි ගෝචර රූප හතරයි කියලා අටවිස රූපේ උගන්වන්නේ. ඇතුලේ තියෙනවා කියලා නේ. ආ බලන්න පොත්වලරි කවුරු හරි උගන්ලා තියනවා කියලා මේ රටේ ඔතෝම. ඒකයි සියුම් නුවණක් ඕනේ කියලා කියන්නේ. එතකොට එතන එහෙමනම් ශබ්දේ මිහිරි අමිහිරි ශබ්දේ ඇහෙන ප්‍රසාදේ කන ශබ්දේ ශබ්ද රූපේ. එතකොට හතුරා මිතුරා කුණහරපේ හොඳ එක ආදී වශයෙන් අරගෙන එකත් එක්කලා ඇලෙන්න ගැටෙන්න ගියාපුවාම ශබ්දේ ආත්ම වෙනවා. ඒ බාර ගැනීමෙන් ලෝභ දේශ මොහ කරනකොට ශබ්දේ ආත්මයි අසත් ආත්මයි. ගන්ධයත් තියෙනවා. ගන්ධය සඳහා සකස් කරලා තියෙන නාස්පුඩු දෙක ඇතුළු වෙන්නා වූ ජීවි ප්‍රසාදව. මරණ පොද්දුලට නැහැ තියෙනවා නමුත් ගඳ තොඳ දැනෙන්නේ නැහැ. එම් මිනිස්සාර වෙන පොද්දුලට ගඳ තොඳ දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රසාදයට පාර නිසානේ. එහෙනම් මේ ගාන ප්‍රසාදය තමයි නාසය කියන්නේ. ඒකට ඇවිදින් ගන්ධ කලාපවලට ගහම එතන හට ගන්න ජයසික තමයි ගන්ධ රූපේ. දැන් තේරුම් ගන්න හොඳ දෙයක් තියෙනවා. චක්කසෝත ගාන ජීවහා කාය සේරම මොනවාද? ප්‍රසාද නැත්තම් සිත පහළ වෙන එක. ඇසේ සිත, කනේ සිත, නාසයේ සිත, දිවේ සිත, කයේ සිත, සිතේ සිත තමයි ඇහැ කියන්නේ. සකනම් එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කොට ඇති, එකිනෙකට වෙනස් අරමුණු ගොදුරු කර ඇති, එකිනෙකට වෙනස් අරමුණු වශයෙන් නොගන්නා වූ ඉන්ද්‍රිය පහක් අපට පේනවා බුදුන් වහන්සේ වදාළා. ඒ ඉන්ද්‍රිය පහට සිත පිහිටෙනවා, සිත අරමුණු රස අනුභව කරනවා. එනම් ඇස කියන්නේ ඇසේ සිත දක්ව විඥානේ, කන කියන්නේ කනේ සිත සෝත විඥානේ. ඇස කියන්නේ සිත. සිතට තියෙනවද පටවිය ආපෝතේජ. ඒකට පහළ වෙන බිම්බය ඒ ප්‍රති බිම්බය හඳුනා ගන්න හිතන්නේ. ඒකට පටවිය ආපෝතේජ කියනවාද? කොහොරේ නාම රූප වෙදුවේ මට කියන්නේ පටවිය ආපෝතේජත් එක්කලා අරගෙන. එතකොට එහෙනම් එතන මොකද වෙන්නේ? නාසය සම්බන්ධයෙන් දූරයන් ගෙඩියකින් ගංග තලාව පිට වෙනවා. ඒ වෙලාවෙදී වදිනවා නාසය. දූරයන් ගෙඩිය තීරණය කරලා නැහැ මේක ගඳයිද සුවඳයිද කියලා. ඒකෙන් පිට වෙන්නේ ගන්ධ කලාප හැමෝටම. හදාගත්ත අතීතය අනුගතලා නායි ගැටෙනකොට පිළිකුල උපදිනවා. කෙනෙකුට ආසාව උපදිනවා. දැන් ආත්මමනේ මොකද්ද? ගන්ධය. එක්කෙනෙකුට ගන්ධය අනාත්ම ආත්මයි අනිත් එක්කෙනාට ආත්මයි ගඳයි කියලා සුවඳයි කියලා. ගන්ධ ගඳ සම්ම පිළිකුල උපදිනවා සෝදනම් ආසාව උපදිනවා. ඒක දුර්ජයන් ගෙදි තිබුණේ ගන්ධ රූපේ. අන්න එහෙම මේ අරමුණ සම්බන්ධයෙන් ඇතිවෙනා වූ ප්‍රත්‍යවෙන් ක්‍රීමේදී තමයි ඇලීම ගැටීම හටගන්නේ. එතකොට ගන්ධේ මම. ගන්ධේ මගේ ආත්ම. චක්කුම් අත්තා රූපං අත්තා සෝතං අත්තා සබ්දං අත්තා ගානං අත්තා දන්දං අත්තා රසං අත්තා ජීවහා අත්තා රසං අත්තා කායෝ අත්තා මනෝ අත්තා පොට්ඨබ්බෝ අත්තා ධම්මා අත්තා. ඕක තමයි පුතග්ජනයාගේ ධර්මය. මම කොට මගේ කොට මගේ ආත්ම කොට ආත්මය. එතකොට ජීවිතේ නමේ අරමුණේ ඇලීමට ගැටීමට අල්ලා ගැනීමට නමක් ආත්ම කියන්නේ. ආත්ම කොට ගත්තහම මොකද වෙන්නේ? නිකන් ඉවර වෙන්න බෑ. ආත්ම කොට ගත්තහම ඒක සසරට බැඳෙනවා හෙවත් සිත අභ්‍යන්තරයට හේතු ඉතුරු වෙනවා. එනාර මඤ්ඤමානෝ කියන්නේ මේ ආත්ම කොට ගැනීමට. මඤ්ඤමානෝ කෝ බික්කු බද්දෝ මාරස්ස කියන්නේ මමත්වෙන් ගැනීමෙන් සසරට වැදෙන්න හේතු ඉතුරු වෙනවා. උඩින් කොළේ ලියපුවා කියලා ලියපා ඉතින් ගාවන් කොළේ ලියවෙනවා. අපි යට කොළේ ලියන්නේ නැහැ නමුත් ලියවෙනවානේ. එවගේ මේ ආත්ම කියන එකේ තේරුම ජීවිතේ නෙමෙයි අරමුණේ ඇලීමට ගැටීමට නමක් ආත්ම කොට ගන්නවා. එහෙනම් අසකරණාසය දිවසය කියලා දොරවල් 6කට බෙදලා දොරවල් 6න් අරමුණු 6ක් විග්‍රහ කරන්න තිය ආගමක මේවා පිළිබඳ කතා කරන්නේ කවුරු? එතකොට ඒගොල්ලෝ කල්පනා කරන්නේ ජීවිතය තුළ ආත්මයක් තියෙනවා, මරුණාම මේක පරලෝ යනවා. ජීවිතය තුළ ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට, අරමුණෙන් අරමුණට අපි මාරු වෙනවා. අරමුණ හටගෙන ආත්ම කොට ගත්තොත් හේතු ඉතිරිලා නැතෙනවා. නැතත් ආත්ම කොට ගත්තේ නැතත් නැතෙනවා. ඊළඟ ඇහෙන් කනට මොකක් කවුරුත් යන්නේ නැහැ. නාසයෙන් අරමුණට මුදෙට දිවෙන් කයට අරමුණ මාරු වෙනකොට කවුරුත් යන්නේ නැහැ. එතන එතනම නැසෙනවා. ඒ නැසෙන නිසා ආත්මයක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. ආත්ම කොට දත්තොත් නැසෙන්නේ යලි අනාගත ඵලයක් උපදවන්න ඒක ආත්ම දෘෂ්ටිය තියෙන වරද්ද. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, හතුරා, මිතුරා, පවපිනයි ආත්ම කොට ගන්න. පව ආත්ම කොට ගත්තොත් සතරට බැඳෙනවා. පින හොඳ වුණත් ආත්ම කොට ගත්තොත් කාමසුගතියට බැඳෙනවා. ධානය ආත්ම කොට ගත්තොත් බඹලොට බැඳෙනවා. එහෙමයි. ආත්ම කොට ගන්න බැරි බව තමයි අනාත්ම. න ආත්ම නම් ආත්මයක් නැහැ කියලා ගන්නවානේ. ආත්ම කොට ගැනීමෙන් කෙලස් එකතු වී සතරට වැඩි අනාත්ම කොට ගැනීමේදී හේතු ඉතුරු නොවී අවසන් වෙයි. සංස්කාරයන් අනිද්දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියන්නේ පංචස්කන්ධය තුල නේද? ඇහැතුල කන්තුල නාසය තුල නේද? අනාත්ම වශයෙන් බලන්න කියන්නේ ලෝභ දේශ මොහ කොට ගන්න එපා කියලා. ලෝභ දේශ මොහ කොට ගන්න එකට තමයි ආත්ම කොට ගැනීම කියලා කියන්නේ. එහෙනම් ඔබේ ආත්ම ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා කෝධ වෛර තමයි. එහෙනම් ඔබට ආත්ම තියෙනවා. ඒවන් නම් පාවිච්චි කරන්නේ නම් ඔබ ආත්ම කොට ගැනීම තියෙනවා. ඒතම් මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒතෝ කියන්නේ මොකද්ද? ජීවිතයද? එය ඇසෙන් නම් රූපය, කනෙන් නම් සද්දේ, නාසෙන් නම් ගන්ධය, දිවෙන් නම් රස, කයෙන් නම් පහස, පවෙන් නම් පව, පිනෙන් නම් පින, ධානයෙන් නම් ධානය. ඕන එකක් ඒතම්. අරමුණ අල්ලා ගැනීමෙන් මම හැදේ. අන්න ආත්ම හැදෙන්නේ. අරමුණ වෙනයි හටගෙන නැතනවා. ඒ අතරතුර අපි ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගන්න ගියොත් ඒක මඤ්ඤමානෙ නැත්තම් ඒතම් මම වෙනවා. මම වුණොත් ඒක මගේ බලම මගේ වෙනවා, පස්සේ මම මගේ වෙනවා. ඒතම් මම ඒතු අහං අස්මි. ඒකම ඒකරම තමයි මගේ ආත්මය. දැන් මේ මොහොතේ හටගෙන නැතන කාරණය මගේ ආත්ම කොට ගැනීම නිසා තමයි අවසන් නොවි හේතු ඉතුරු වෙන්නේ. නিত্য සුඛාත්ම මොන් ආත්ම වතනේ ආවා. ස්කන්ධ පංචකයට එන දේ තමයි අපි ආත්ම කොට ගන්න එක තියෙන එකක් නෙමෙයි, ඒකයි දෘෂ්ටියක් කියලා කියන්නේ. සක්කාය දිට්ඨි කියන්නේ ඔය ඇතුළ සිදු වෙන ක්‍රියාකලාපයට පෙන්වන සත්‍රූපයත් නිසා රූප දන සංඥා සංකාර පහ පංචස්කන්ධය කියලා. පංචස්කන්ධය දෙන එක ලාභෙන් අලාභෙන් සැපෙන් දුකෙන් අල්ලගත්ත ගමන් පංචස්කන්ධය ආත්ම කොට ගත්තා. ආත්ම කොට ගත්තාම මායයට අහු වෙලා පංචස්කන්ධය නැසෙනකොට යලි උපදින්න කර්මයක් සිද්ධ වෙලයි නැතෙන්නේ. වතරට බැඳෙන්නේ එහෙමයි. එනම් පවතුල පිනතුල ධානය තුල මිනිසාට ආත්ම දෘෂ්ටිය තුල ඉන්න උනා බුදුන් වහන්සේ පහළ වෙන තුරු පවටෝඩා පින්න හොඳ වුණාට, පින්නටෝඩා ධානය හොඳ වුණාට භව ගමන ආත්ම දෘෂ්ටිය තුන් භවයක. එනම් භව ගමන නිමා කරන්න ආත්ම කොට අරන් හරියන්නේ නැහැ. න ආත්ම අනාත්ම. අනාත්ම කොට ගැනීමේදී අනත්තං කියලා හිතනවනේ. ඇහැ අනිත්‍යයි, අනිත් දුකයි අනාත්මයි, ක්ෙස් අනිත්‍යයි, දුකයි අනාත්මයි කියලා හිත හිතා ඉන්නවා අම්මලා, අච්චි අම්මලා. ඒක ආත්මයන් නැහැ කියලා. ආත්ම කොට ගන්න නැහැ කියන කේ තේරුම හිත ඉතුරු නොවි අවසන් වෙනවා. යදනිච්ඡං තදමත්තා. යදනිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදමත්තා. යම මගේ නොවේ නම් ඒක මම නොවේ, ඒක මගේ ආත්මේ නොවේ. ආත්මේ නොවීමේදී මොකද වෙන්නේ? ස්කන්ධ පහට හටගෙන අවශ්‍ය කටයුත්ත කරලා නැසෙන්න පුළුවන්. අර හේතු ඉතුරු නොකර. හේතු ඉතුරු නොකර ඉතුරු කරලා නැසෙන එක ආත්ම, හේතු ඉතුරු වෙයි නැසෙන එක අනාත්ම. අන්න බුදුහාමුදුරුවෝ සතර දුකින් මිදෙන්න අනත්ත ලක්ෂණ සූත්‍රයේ පංචස්කන්ධයේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියපේක පංචස්කන්ධයේ කියේ කායටද? ඒ මොහොතේ ඒ ඒ පුද්ගලයාට එන දෙයට පවනම් පව පංච උපාදානස්කන්ධය, පිනනම් පින පංච උපාදානස්කන්ධය, පස්වරුතව සම්ප්‍රදාන් තවන්න කියන ධාන පංච උපාදානස්කන්ධය. ස්කන්ධ පංචකේ ආත්මේ මායයටයි තියෙන්නේ. මායයයි කිය හැඩ වැඩ වෙනස් කරනවා. අව පිනෝස්සේ පවාත්ම කොට ගැනීම අපායට යනවා. පව හොඳ නැත්තම් පිනාත්ම කොටෙන් කියලා වර්තනවා. එතකොට තාම භවය රැඳෙන්න පුළුවන් පුණ්‍ය කර්මය. පව පින මදි කියලා ගත්තොත් ධානාත්ම කොට ගැනීම කියලා කියනවා. එතකොට භවය රැඳෙන්න පුළුවන් කොතන හරි. මායා මේ බල හැඩ තුනක් හරි ගස්සලා ගමන ඇද වෙනවා ගැලවෙන්න දුන්නේ නැහැ. ඒසත් බුදුන් පහළ වෙනතුරු අනාත්ම දර්ශනය පහළ වුණ ආගමක් ලෝකේ නැහැ. අවිත් වචනේ අනාත්ම කියා අනාගත බුදුහාඳුරන්ගේ ශාසනය නිවන් දකින්න යන ඔක්කොම ආත්ම දෘෂ්ටිකයෝ. නැත්නම් පොල් ගමනක් තියන්නේ අය. අනාත්ම දර්ශනයට අසරක් නැහැ, ගමනක් නැහැ, ජීවිතේ ඉවරයි. දිවි ලෝකේ යන්න හරි බෝධිසත්වය පාර වෙලා පාරමිතා පුරන්න හරි අනාගත බුදුන් දකින්න යන ඔක්කොම ඔවුන්ගේ සංස්කාරයන් නිත්‍ය සුඛාත්ම. ඔවුන් දැක ධම්මං සරණයක් නැහැ. අසර තියාගන්න. දැන් ඔය නිවන් මාර්ග පිළිබඳ ධර්ම දේශනා කරනකොට ඉස්සරහ කෙනෙක්ක් නැහැ අහන්න කෙනෙක් නැහැ කියලා සමහර අය මට එහෙම ආරංචි වෙනවා. බුදුන් මරන්න ඕනේ දන්නේ නැහැ මේ යුගෙත් කාට හරි. නෑ මම දන්නවා. ගොවියන් අතර, වෛද්‍යවරුන් අතර, හෙදියන් අතර, විද්‍යාඥ වෛද්‍යවරුන් අතර, උගතුන් අතර, මහාචාර්යවරුන් අතර හැම තැනම. බුදු සමයේ ගැඹුරු ප්‍රේමී ජීවිතයට සැනසීම ලබා ගන්න අය අද ඉන්නවා. දේවදත්තලට බුදුන් මරන්න ඕන වුණාට බෝධිසත්ව වෙන්න බුදුන් මරන්න ඕන නැහැ. ගෞතම බුදුසසුන තුළ නිවන් මාර්ග වහන්න ඕන නම් ඒ ඔක්කොම දේවදත්තයෝ කවුරුවත් කොහෙදියා. අරක පියාර. තව රට අර අපායට යවන්න, තව රට පරිහානියට පත් කරන්න පුළුවන් නිවන් මාර්ග වහන්න වහන්න. හරියට බුදුහාමුදුරුවෝ පින් ගැන විතරක් දේශනා කරලා කියලා හිතන්නේ නේ. බුදුන් වහන්සේ ලෝකෙට පහළවලා නිවන් මාර්ග දේශනා කළේ. වෙන මොකක් කරේ නැහැ. පුණ්‍ය මාර්ගයේ ලෝකෙ තිබුණා. නිවන් මාර්ග නැති එකේ පුණ්‍ය මාර්ග විපාකයක් වශයෙන් තෝරාගත්ත එකේ වරදක් නැහැ. පෙරෙන්න පිළිනාත. නම් බුදුරේ තෝරට පහළවලා දේශනා කළේ නිවන් මාර්ග විතරයි. ඒක වහන්න කාටවත් අයිතියක් නැහැ. අපේ කට වහන්නත් අයිතියක් නැහැ කාටවත්. අපිට තේරුම් ගියා අපි කියනවා බය නැතුව. ඇත්තනම් පිළිගන්න නැත්නම් අපිට වාදයක් නැහැ කවුරුත් එක්කලා. පිළිගන්න මිනිස්සු ඉන්න නිසානේ ජනවාරි මාසේ ධර්ම දේශනා 60-45යි. පෙබරවාරි මාසේ දවස් 20යි ධර්ම දේශනා 67යි. හෙට 31 වෙනිදා අවස් වෙනකොට ධර්ම දේශනා 70යි. මැද 6ක. මේ සිල්ලන් නැත්නම් අහන්න නැත්නම් මරණ කියන්න ඕන මෙච්චර. නෑ ඉන්න හොයන පිරිසක්. එසම මේවා නිරවුල් කරන්න ඕන. ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්ත වචනේ හරි, පුංචි කාලේ ඉගෙන ගත්ත වචනේ හරි නෙමෙයි ධර්මයේ අර්ථය කියන්නේ. එත ආත්ම දෘෂ්ටිය අනාත්ම දෘෂ්ටියක් නෙමෙයි. අනාත්ම දර්ශනය. දැන් අනාත්ම දර්ශනය ක්‍රියාත්මක වෙන්නේ කොහෙන්ද? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ පහළ වෙන අරමුණ තුළ. අරමුණ ඊට පස්සේ රූප, ධන, සංඥා, සංකාර පහකට සම්බන්ධ වෙනවා. ආත්ම කොට ගත්තොත් උපාදාන වියවසන් වෙනවා. ආත්ම කොට ගන්න නැත්නම් උපාදාන නොවියවසන් වෙනවා. ඒකට කියනවා පංචස්කන්ධය අනාත්මය. දැන් හරිද? චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, රද්දං අනත්තා, අනත් සංඥාවල තියෙන්නේ මොනවා කියලාද? ජීවිතේ ආත්මයක් නැහැ කියලාද? ඇස රූපේ, කන ශබ්දේ, නාසයේ ගන්ධේ, සිතාරමණු. ඒ සිතාරමණු කියන එකට පෞත්තයි තී, පිනුත්තයි තී, ධානත්තයි තී. ඒ තරමනේ. අනත්තා. එනම් සසර රැඳෙන්නේ අපායේ හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි අත්ත ආත්ම කොට ගැනීම. පංචස්කන්ධයේ ආත්මය තමයි සත්‍ය අපාය දිවි ලෝකේ බහමිය ලෝකේ අවිද්වාන්නේ. ඒ ඔක්කොගේ මම දෙන්න බුදුන් වහන්සේ පංචස්කන්ධය අනාත්මය දේශනා කළා හැද්දකට බලන්න බෑ. අල්ලා ගැනීම ආත්ම කොට ගැනීම, අල්ලා නොගැනීමෙන් අනාත්ම. අවිත අපිට මෙතෙන් දෙන්න අවුරුදු 40ක් ත්‍රිපිටකය පරිහරණය කළා, සිත ගලපලා මොහොතින් මොහත මොහොතින් මොහත එක කියන්නේ අක්ෂිකාචේන මේ ප්‍රසාදේ කියලා තේරුම් ගන්න. රූපේ කියන්නේ ඉස්සරහින් තියෙන එක නෙමෙයි සිතෙන් සවනල්ල කියලා තේරුම් ගන්න. ඒ වගේම පේන්නේ හැට නෙමෙයි සිතට කියන එක තේරුම් ගන්න. ලෝකේ තියෙන ඔක්කොම දකින්න සිතට පහළ වෙන ත්‍රිලක්ෂ වලින් කියන තේරුම් ගන්න කලක් යනවා අපිට. තාමත් ඔබ බොහෝ දෙනෙක් දන්නේ නැති ඔබ මේ දකින්නේ ඉස්සර ලෝක ඉස්සරහ තියෙන එක කියලා කිව්වට ඒක උදව්වෙන් ඔබේ ස්තනේ තමයි දකින්නේ කියලා. ඒ තේරුම් ගන්නකොට තමයි බුදුරේකුගේ වටිනාකම තේරෙන්නේ. ඒක සිවුම් දහමක් කියලා කියනවා. හරි ඉතින් අපි කාලය අවසන් වෙන්න යනවා. මම හිතනවා ඔබට අනාත්මය තේරුම් ගන්න උදව් වෙන්න ඇති කියලා. එහෙනම් සෝවන් වලින් එහා පැත්තට තමයි අනාත්ම දර්ශනය වළංගු වෙන්නේ. ඊට මෙහා පැත්තේ බුද්ධලින් දානාත්ම වචනයක් විතරයි උන්ගේ දර්ශනය ආත්ම. පුතග්ජන කියලා කියන්නේ ආත්ම කොට ගත්ත අයට. උගතුන් බුද්ධිමතුන් නැනවතුන් ධනවතුන් කුලවතුන් නායකින් ලොක්කන් බොක්කන් ඉන්න පුළුවන් ඕන තරම්. ආත්ම දෘෂ්ටිය තුළ. එනවාද බුදුන් වහන්සේ කියන ක්‍රීම. සිතා පංචස්තන්දේ හරියට තේරුම් ගත්තනම් පංචස්තන්දේ ආත්මේ පංචපාදානස්කන්දේ දුක්ඛ. දුකින් මිදෙන්න පංචස්තන්දේ උපාදාන නොවි අසන්න පංචස්කන්දේ අනාත්මය. පළවෙනි ධර්ම දේශනාව බුදුන් වහන්සේගේ දෙවෙනි ධර්ම දේශනාව. ඒකේ තියෙන්න ඕන නැද්ද සියලුම ධර්ම මාර්ග නිවන් මාර්ග? නැත්නම් පස්සකට කොහොමද අනාත්මයට පත් වෙලා දුකින් මිදෙන්නේ? ඊට එහා මෙහා පැත්තේ දේශනා කරම මොනම ධර්මයක්වත් ඕන නැහැ මේක තේරුම් ගන්න පුළුවන්. අභිධර්මයේ හරි ශික්ෂාපද වෙනවිලා උපසම්පදා හරි තව රටේ තොටේ ඊට පස්සේ ಜಾති පනවන්න ඇතිනේ ඕන තරම්. ඒව තිබිලද පස්සකට තව සන්තෝවාන වල රහත් උනේ. හිතන්න මේවා කියන්නේ. ධම්මස්ස පැදේවායි කියන ප්‍රාර්ථනය කරමින් නිහඬ වෙනවා නැවත හමු වෙනවා.